දෙදස් දහතුනයි තුනයි තිස් එක්වන දින නියමිත හා දෙදස් දහතරයි තුනයි තිස් එක්වන දින නියමිත තම වත්කම්මා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට අදාළව අංක 48 පෙරේරා මාවත පැලවත්ත බතරමුල ලිපිනේ පදිංචි අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා යන අයට එරෙහිව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිය සභා මගින් 2015/12/28 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු දෙකක් පවරන ලදී.